2015 වසරේ 7 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන ධර්මයේ දැකීමට තිබෙන ගැටලු තමන් සොයා ගන්න ඕන. තමා ළඟ තියෙන ගැටලු තමන්ම සොයා ගන්න ඕන. ඒ ගැටලු ධර්මයේ සමග ගැළපීමටත් ඒ වගේම විමසීමට සාකච්ඡා කිරීමටත් බලන කරන්ට ඕන. එවිටයි හැමදාම පියවරක් ඉස්සරහට ගමන් කළා වෙන්නේ. ධර්මයේ සොයා යා යුතුයි. සොයා යා යනවා කියන එකේ අර්ථය තමයි විමසනවා කියන්නේ ඒ අර්ථයම තමයි. සොයා යනවා කියන ස්වභාවය කුමක්ද? ඒ තමයි විමසනවා. විමසමින් ඉදිරියට ගමන් කරනවා. නතර වෙලා ඉන්න කෙනෙකුට විමසුමක් අවශ්‍ය නැහැ. ඔහේ නතර වෙලා ඉන්නවා. ගමනක් යන කෙනෙකුට අනිතරම විමසුම අවශ්‍ය කරන්නේ. එහෙනම් බලන්න ඔබ නතර වෙලා ඉන්නවද ගමනක් යනවද? සොයා ගන්න තුරු විමසුමෙන් සොයා යා යුතුයි. සියල්ලගෙන් නිදහස් වීමට කැමති කෙනෙක් වෙන්න ඕන. සමහර අය අකමැතිනේ. මමත්වයේ සසරත් පුරුදු කරලා මමත්වයේම නිවන් දක්වන්න පුළුවන් නම්, මමත්වයේ තීත්‍ය නිවන් දක්වන්න පුළුවන් නම්, මමත්වයේ තීත්‍ය නිවන් දැකලා මමත්වයක් තියාගන්න. එහෙම පුළුවන් කමක් නැහැ. මමත්වයේ කියලා කියන්නේ නිවනට විරුද්ධ ධර්මතාවය. මමත්වයේ ඉවත් කරන තුරුම අපිට නිවන දකින්න බෑ. නිවන කියලා කියන්නේ රූපයක් නැති, හැඩයක් නැති, ස්වરૂපයක් නැති, ලක්ෂණයක් නැති, දිශාවක නොපවතින, වචනෙන් කියන්ට වචනයක් නැති, ආකාරයක් පෙන්වන්නට බැරි දෙයක්. එය ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රයන් හයෙන් එකකින්වත් ග්‍රහණය කරන්න බැරි දෙයක්. සැනසීම නැත්තේ මේ ග්‍රහණය වෙන, උපාදානය වෙන ධර්මත් එක්ක කටයුතු කිරීම නිසා. නිවීම ඇත්තේ ග්‍රහණය කිරීම කියන එක නතර වෙන තැන. නතර කරන්න බෑ. නතර වෙන තැන ඉබේ නතර වෙන්නෙත් නෑ. ඒ විශේෂ ඥානයක් තියෙන්න ඕන. තමන් දෙස බලන්න. තමන් දෙස නොබැලීමේ ගැටලුව තියෙන නිසා තමයි ඔය පරක්කුව ධර්ම අවබෝධය කරගන්න පරක්කුව ඒකයි. තමන් දෙස බලන්න. තමන් දෙස බලනවයි කියලා කිව්වහම ඒක වැරදි අර්ථ වලින් ගන්නවා. තමන් දෙස බලනවයි කියලා කියනවා ශරීරය දෙස බලයි. ඊට පස්සේ ආයට කටුකනම් කරන එක වැරදි. ඊට පස්සේ තමන් දෙස බලනවයි කියලා එයා සූදානම් වෙනවා තමන්ගේ සිත දෙස බලන්න. ඒකත් වැරදි. තමන් දෙස ඍජුවම බලන්න. එකකින් අදහස් වෙන්නේ දැකීම කොතනින්ද ආරම්භ වෙන්නේ ඒ දෙස බලන්න. දැකීම කොතනින්ද ආරම්භ වෙන්නේ ඒ දෙස බලන්න. බැලුවාම මොනවද පේන්නේ? බලලම කියන්න බලන්න. දැන් තමා දෙස බලන්න කියලා මතක් කළාම තමා දෙස බලන තැනට ආවනම් හරි. තමා දෙස බලන්න කිව්වම තමා දෙස බලන තැනට ආවනම් හරි. ඒ ගති පුරුද්දට, එහෙම නැත්නම් අපේ එදිනෙදා ජීවිතයේ ස්වභාවික පුරුද්දට අපි යන්නේ තමන් විසින් බලන තැනට. තමා දෙස බලන තැනට නෙමෙයි යන්නේ, තමන් විසින් බලන තැනට. ඒ ගති පුරුද්ද නැති කරගන්න ඕන. ඒක තේරෙනවද? ඒ කාරණේ තමා දෙස බැලීමයි තමන් විසින් බැලීමයි. කෙනෙක් විසින්, පුජ්‍යලයෙක් විසින් බැලීමක් කරන තැන තමයි තමන් විසින්. තමා දෙස බලන තැන විසින් කෙනෙක් ඉන්න පුළුවන් කමක් නැහැ. මේක බලන්න හරියට ප්‍රායෝගික කරන්න නෙවෙරදි විදියට තමන්ගේ මොළය තුළ, මනස තුළ, අධ්‍යාත්මය තුළ තමන් විසින් නෙමේ තමන් දෙස විසින් නෑ. ඔව්, ඒ දෙස බලන්න. දැන් කිසිවෙක් නෑ කියලා පේන්නත් පුළුවන්, කිසිවක් පේන්නත් පුළුවන්. ඒ පේන දේ තුල තමන් ගන්න දේ මොකද්ද, වැය කරන දේ මොකද්ද ආදී වශයෙන් බලන්න. කිසිවක් නැහැ කියන තැන සංස්කාර රැස් වෙනවද? තමන්ගේ මොළෙහි ක්‍රියාකාරීත්වයට වෙහෙස කරද? වෙහෙස කරනම් එතන පුජ්‍යලත්වයේ ක්‍රියාත්මක වෙනවා. වෙහෙස කර නැත්නම් තමයි අපිට පුජ්‍යලත්වයෙන් තොරව පවතින හැකියාව තියෙන්නේ. හැරිලා බලන්න, හරියට තමන් ඒ ධර්මානුගත කරගන්න, ධර්මයට අනුකූල කරගන්න, හරියටම තමන්ගේ මනස, තමන්ගේ නුවණ, තමන්ගේ ඥානය තමන් විසින් බලනවා කියන තැනින් සම්පූර්ණයෙන් ඉවත්ව තමන් දෙස බලන්න නැවතත් අඩුපාඩුකම් නිවැරදි කරගන්න. දැන් අප භාගයෙන් පමණ කාලයක් පුජ්‍යලත්වයෙන් තොර වූ සමාධියක වාසය කළා. ඒ ලෝකේ හඳුනගන්නත් ඒකයි. මේ සමාධි දෙක වැරදුනා. පුජ්‍යලයා විසින් ඇති කරගන්න සමාධිය තියෙනවා, පුජ්‍යලත්වයෙන් තොර වූ සම්මා සමාධිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුජ්‍යලත්වයේ තොර වූ සමාධියක් වෙලෙයි. Hindu භාවනාවන් වල සහ අනිකුත් ආගමික භාවනාවන් වල තිබුණේ පුජ්‍යලත්වයෙන් යුක්ත සමාධිය. ඉතින් අපිට පසු කාලීනව වැරදුනා, වැරදිච්ච තැන අර සමාධියත් සමාධිය හැටියට සලකලා බෞද්ධයෝ ග්‍රහණය කරන්න පටන් ගත්තා. ඒකට චේතෝ විමුක්තික ධර්මයක් බුදුරජාණන් වහන්සේ තරමේ. දැන් අප මම හිතන විදියට හරියට ඥානයේ දර්ශනය පිහිටුවා ගත්තාම පිහිටියනම් ඒ කෙනාට උත්සාහයක්, වීර්යයක්, පාලනයක්, දැඩි බවක් ඒ මොකවත් අවශ්‍ය නැහැ. ඕම නිරායාසයෙන් හිත තැම්පත් වෙනවා, සංසුන් වෙනවා, සංවර වෙනවා, සමාධිගත වෙනවා. එයින් අදහස් වෙන්නේ එවැනි සමාධියක් තුළ පුජ්‍යලත්වයක් කින්තරෝ සමාධියක් තුල වැඩෙන කෙනාගේ දෘෂ්ටි අඩු වෙලා, සංකල්ප අඩු වෙලා, ඒව තුනි වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕන, සියුම්ම හෝ පොඩිව හෝ යම් පුජ්‍යල සංකල්පයක් දෘෂ්ටියක් වේද, එය වරින් වර නැගී සිටීවි. සිත විලි අතර නෙමේ සිත තුළ. සිත කියන එක අදහස් වෙන්නේ අපේ අධ්‍යාත්මික ගැඹුරු සිත. මොලේ ක්‍රියාකාරීත්වයකුත් තියෙනවා, නොයෙකුත් සංඥාවල් ලබා දීම. ඒක කාය විඥානයේ ආශ්‍රිතව පවතින එකක්. ඒක ඉච්චර ගැටලුවක් නෑ. ඒක එවලට එවලට අපි යොමු කර ගන්න සංඥාවන් වලින් එදිනෙදා එදිනෙදා කාලසටහන් වලින් ඒක පිරීලා තියෙනවා. අපේ අධ්‍යාත්මික සිත කුමන හෝ තව දෘෂ්ටියක එළඹගෙන ඉන්නවනම් එතනින් Tamanට සංඥාවල් එනවා. එතනින් සංඥාවල් එනවා. ඉතින් සියලු දෘෂ්ටීන් ගන්නේ නැති තැන, කියන දෘෂ්ටියක් පහළ වුණාම සාංශාරික පුරුද්ද තමයි මේ දෘෂ්ටිය මගේ, මගේ ආත්මය කියලා ගන්න. ඉතින් මේ සාංශාරික පුරුද්ද වෙනස් කරපු කෙනා, ලෝකෝත්තර මගට යන කෙනා ඒ පැමිණෙන දෘෂ්ටිය මම මගේ ආත්මය වශයෙන් ගන්නේ නැහැ. ඒකට හේතුව මමිකියා නම් කරන්නට කිසිවක් හසු නොවන නිසා, නැති නිසා. එයා මමික් නැහැ කියන සංකල්පේවත්, මමික් ඉන්නවයි කියන සංකල්පේවත් නැත. ඇත්ත මොකද්ද? මමික් ඉන්නවයි කියන එකද නැහැ කියන එකද? මමෙක් ඉන්නවා කියන එකද ඇත්ත, මමෙක් නැහැ කියන එකද ඇත්ත? මමෙක් නැහැ කියන එක. මමෙක් ඉන්නවයි කියන එකත් බොරුවක්, මමෙක් නැහැ කියන එකත් බොරුවක්. මමෙක් ඉන්නවා කියන්නේත් මමත්වයක් තුලින්, මමෙක් නැහැ කියන්නේත් මමත්වයක් තුලින්. මමත්වයේ දුරු කරපු ගත්ත කෙනෙකුට මෙතන මමෙක් නැහැ කියලා කියන්න බෑ. ඇයි කියන්න බැරි? මමෙක් නැති නිසා. තේරුම් ගත්තද? හොඳට වටහා ගත්තද? මමෙක් නැති වුණාම මමෙක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මං අහන්න, හොඳටම තදට නිදාගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ නිදිද කියලා, ඔව් මම නිදි කියලා කියනවා. එයා මම නිදි කියලා කියන්න නම් ඒක ඇරිලා උනේ කියන්න. මම ඔය සරල උදාහරණයක් ගත්තේ. අපිට උදාහරණ ගන්න හරි අමාරුයි ওই කාරණා පැහැදිලි කරන්න. අන්න ඒ වගේ මමෙක් නැති කෙනෙක් කොහොමද මමෙක් නැහැ කියලා කියන්නේ? හොඳට නිදාගත් කෙනෙක් කොහොමද මම නිදාගෙන ඉන්නේ කියලා කියන්නේ? ඈ ඒ නිසා මෙතන මමෙක් නැහැ කියලා කියන්න බෑ. මමෙක් නැති කරගත්තට පස්සේ එයාට එහෙම කියන්න හැකියාවක් නැහැ. අන්න නිදාගත්ත කෙනාට මම නිදි කියලා කියන්න හැකියාවක් නැහැ නේ. එහෙම හැකියාවක් තියනද නැන්නේ? ඒ වාගේම මමෙක් නැති කරගත්ත කෙනාට මෙතන මමෙක් නැහැ කියන තර්කයේ වාදයේ දෘෂ්ටියේ පිහිටන්න හැකියාවක් නැහැ. එහෙනම් මේ ලෝකේ මමෙක් ඉන්නවයි කියන මතවාදයේ ඉන්නෙත් මමෙක් නැහැ කියලා මතවාදයේ ඉන්නෙත් දෙන්නාම අවදියෙන් ඉන්නවා. එහෙම නැත්නම් මමත්වයෙන් ඉන්නවා. පැහැදිලිද? මමත්වය කියලා කියන්නේ තමන්ට හානි කරන ප්‍රධාන මාර බන්ධනය. මමත්වයේ කැමැති හැමදාම රළු වෙන්න, ඝන වෙන්න. යම් කෙනෙක් තමයි දැනගන්නේ මේ මමත්වයේ රළු වීම, ඝන වීම දුරු කරන්න ඕන කියලා. එසේ දුරු කළහම අපිට සැනසීම ලැබෙනවා කියලා. දැන් සියුම් කරුණු කාරණා ගැටලු සොයන්න තමා දෙස බලමින්. තමන් වීරය උපදවන්න ඕන, ධර්මයේ කෙරෙහි සද්ධා උපදවන්න ඕන, ප්‍රඥාව නැමැති ආලෝකය හොඳට සම්පූර්ණ වෙනකම් පවත්වාගෙන යන්න ඕන. කුඹුරක් කරනකොට කුඹුර ඉවර වෙනකම්ම ගොවියා වීටික හදලා අටුවට දානකම්ම හොඳ නිදහසක් ගන්නෑ නේ. හොඳ නිදහසක් ගන්නේ ගොවියා කුඹුරෙන් වීටික අටුවට ගෙනාවට පස්සේ. ඒ වගේ ඔබත් ඒ වාගේ මහන්සි වෙන්න ඕන කෙලවරක් දකින්න තුරුම. ඒ කියන්නේ මැදදි තමන්ගේ අවධානය පටු කළොත් මොකද වෙන්නේ? දැන් ගොයම කොහොම හැදිලා වඩලා තියෙන්නේ. හැබැයි ඉතින් කරල් හැදුනට පස්සේ හැරෙ ගොයම විනාශ වුණොත් අර ඔක්කොගෙම ප්‍රතිඵලෙන්නේ. දැන් කරල් හැදුනට පස්සේ ඔන්න කියන හරි දැන් මං ගොයම ඔක්කොම වැඩ කළා තියෙන දැන් කරල් හැදිලා පැහිලා තියෙන්නේ කියලා බලන්නේ නැතුව හිටියොත් එහේ මේ කාලේ දැන් මම පරිණත වෙලා ඉන්නේ. හරි කුරුල්ල කාලේ ගිහලා, හරක් කාලේ ගිහලා, අලි කාලේ ගිහලා ඉන්නේ. ඒ නිසා අවසාන කාලෙත් එයා පරිස්සම් වෙනවා. ඊට පස්සේ දැන් ගොංගස් ටික කපලා දෙන්නේ දැන් නම් ගැටලුවක් නැහැ කියලා හිතනවා. නමුත් ඒක වෙලාවට පරිස්සමට ගත්තේ නැති වුණොත් වැස්සොත් මොනවා හරි දෙයකින් හානියක් වෙලා විනාශ වෙනවා. ගුවන් ටික දැන් ගොඩ ගහලා දින්නේ හරි ඇස්සක් આવුත්, ගම් වතුරක් આવුත්, එහෙම නැත්නම් අලිය આવුත්, තරක් આવුත්, තර පාල යනවා. ඒ නිසා අවසානයක් දක්වාම මහන්සි වෙන්න ඕනේ කියන එක මතක් කරනවා. වීරය ඕන. කොච්චර වීරයක් ඕනද? සතර සම්‍යප්ප්‍රධාන වීරිය අවශ්‍යයි. සතර ආකාරයකින්ම වීරිය ඇති කරගන්න. දැන් මේ පින්තුන් ඉන්නවා උපන් කුසලය වර්ධනය කරන ගුණේ. ඒ එක දිගටම පවත් ගන්න ඕන. දකින අවබෝධය වෙනස් කරන්න. ඇත්තන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. මොකද අවබෝධයෙන් දේශනා කරන ධර්මයක්. අර පොතේ මෙච්චර ධානා සිත් තිබුණා, අර පොතේ මෙච්චර චිත්ත කාණ්ඩ තිබුණා, අර පොතේ මෙහෙම කියලා තියෙනවා, අරයා මෙහෙම කියලා තියෙනවා කිය කී කතා කරන අඳගොළු බීලි කතා නෙමෙයි. ඈ ප්‍රවෘත්ති විකාශ නෙමෙයි. ඈ නොදැක්ක මලමාලිගෙන කරන දේශනා නෙමෙයි. දැන් මේ රටේ ගොඩාක් දේශකයෝ ඉන්නෝ නොදැක්ක මලමාලිගෙන කතා කරන්නේ. නේ නිවනේ ස්වභාවය හැඩය ඔක්කොම කතා කරනවා, හැබැයි නිවන් දැකලා නැහැ. ඊට පස්සේ අහන්න ඕන හැම කෙනෙක්ම දේශනා කරන ওই දේශකයන්ගේ ওই මලමාලි ගැන කතා කරන්නේ මලමාලි දැකලද කපු මහත්තයෝ? ඊට පස්සේ කපු මහත්තුරු ගොඩාක් දේසි විදිහට 95ම උත්තර මොකද්ද? මලමාලි දැක්කේ නැහැ තාම. එහෙනම් කපු මහත්තයා බොරු නේද කියන්නේ? නැහැ, ඉතින් පොතේ හරියට තිබුණා ඒ මලමාලි ගැන. ඉතින් ඒ විදිහට මම මේ කියන්නේ. විශ්වාස කරන්න පුළුවන්ද? බෑනේ. එසත් දැක්ක මලමාලි කෙනෙක් ගැන කතා කරන්න ඕන. එතකොට ඒක අපිට පිළිගන්න පුළුවන්. නොදැක්ක දෙයක් පිළිබඳව කියනකොට ඒක එහෙම පිළිගන්න බෑ. Tamanṭat pratyaksha nau deyak gana kiyenakota piliganna bae. Pratyaksha deyak pinnathunda desana karana. ඇනෙන රිදෙන කටු උදුරා දමන උගුලල ඉවත් කරා. තමන්ට දැනෙන්නේ තමන් ඇනිච්ච රිදුම් දෙන කටු. ඒ දැනනේ උගුල්ල දාන ඔක්කො. ඔබ තුල ඇති ගැටලුව ඔබ හඳුනාගෙනද සිටින්නේ? ඔබ තුල ඇති ගැටලුව ඔබ හඳුනාගෙනද සිටින්නේ? නිරන්තරයෙන් ගැටලුව හඳුනා ගන්නවා. ඊළඟට තමයි ගැටලු ඇති වුණු විදිය. ගැටලුවේ නිරෝධය, නිරෝධය උදෙසා ක්‍රියා කිරීම මාර්ගය. නිරන්තරයෙන්ම චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. හැම ප්‍රශ්නයක් එක්කම චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන. හැම දෘෂ්ටියක් සමගම චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන. දේශනාවක් අහන්න ඕන තමන්ගේ ගැටලුවට උත්තරයක් බලාපොරොත්තු වෙන. ගැටලුව අඳුනගන්න. තමන්ගේ ගැටලුව සුවා ගන්න නැතුව අහගෙන හිටියහම ඒක හරියට අරමුණක් නැතුව පාරේ ඉන්න මිනිස්සුක් වගේ වෙනවා. අරමුණක් ඇතුව පාරට බැස්සොත් අපිට අරමුණු කරා ගමන් කරන්න පුළුවන්. නිසා ඔබට යම් අරමුණක් තියෙනවා. නිවන් දැකීම යනු දුකෙන් නිදහස් වීමයි. ඒ කියන්නේ තමන් දුක් විඳිනවද යම් තැනකින් ඒකේ නිදහස් වීමම තමයි නිවන් දකින්න යනවා. නිවන් දකින්නෝ කියලා 아무තු දෙයක් වෙනම දෙයක් නැත. තමන්ට ගිනි අඟුරක් පෑගිලා තියෙනවා නම් එතනින් කකුල ගැනීමම තමයි නිවන් දැකීම. ආයි ඒ කකුල අරගෙන නිවන් පුරේ කියලා තැනක තියන්න දෙයක් නැහැ. කටුවක් ඇල්ලලා තියෙනවා නම් එතනින් කකුල ගැනීමම තමයි නිවන් දැකීම කියන්නේ. යම් කිසි උගුලක පැටලිලා ඉන්නවා නම් ඒ උගුලෙන් නිදහස් වීමම තමයි නිවන් දැකීම කියන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. ගැටලුවෙන් නිදහස් වීමම නිවන. නිවන කියා දෙයක් නැත. සැප කියා දෙයක් නැත. දුකෙන් නිදහස් වීමම සැප කොට සලකනවා. තමන්ගේ සිත සමහර දේවල් අත්හරින්න අකමැතියි. ඇයි අත්හරින්න අකමැති? ඒවා පිළිබඳව තියෙන අවබෝධයේ මදිකම, ආසත්ත භව. ඒක අත්හරින්න බැරි. උදාහරණයක් වශයෙන් නොතරැයියේ ඇද්දේ නැති ටිකට් එක වීසි කරන්න බෑ. අත්හරින්න අකමැති. කෙනෙකුට දෙන්න අකමැති. හැබැයි රාත්‍රී 8:30ට ටිකට් එක ඇද්දට පස්සේ මෙන්න අගේට කුළුපක් කියන්නේ වරක. තමන් මේ උදාහරණයක් අවබෝධය ඇති වෙන තාක්කල් අරක අල්ලගෙන ඉන්නවද නැද්ද? කෝටි දෙක තුනක් එක්ක විචිකිච්ඡාවකින් තියාගෙන ඉන්නේ අරක. ඒකට හේතුව අපිටත් අත්දැකීම් තියෙනවානේ. අපිත් ওই ටිකට් එකක් හරිය මේ අරන් තියෙනවා. මේ මිනිස්සුන්ට අනුකම්පා වෙනස හරිය අර විකුණන මිනිස්සෙට තියෙන දුක. දවසක් ඔය මිනිස්සේ දෙමි දෙමි ওই ටිකට් ටික තියාගෙන ඉන්නවා. මං කිව්වා අන්නත් අතන පොඩ්ඩක් අතර කරා කියලා. මං කිව්වා ඔක්කොම ටිකට් ටික ගන්න කිව්වා. ගත්තා. අරගෙන මං කිව්වා තෙමෙනවනේ ඔය ගෙදර යන්න. ඔය තෙමෙනවා ගෙදර යන්න. ඒ වගේ එනිසා යම් වටිනාකමක් දීලා තියෙනකොට තමන්ගේ අර දැඩි යටිසිත අල්ලගෙන ඉන්නවා. මම දැක්කා දවසක් අය ඩිස්කවරි නාලිකාවේ ලබා දෙන ඔය හොල්මන් භූත පිළිබඳව වැඩසටහන් කරාටක මිනිස්සෙක් ඔය පැරණි බඩු එකතු කරනවා. මොනවද ඔය ඇන්ටික් බාණ්ඩ තියෙන පොඩි පොඩි කෑලි සුද්ධ හරියට කැමති ඒවට. ඔයිට ආවත් අරන් යන්නේ පොඩි අර ඒව අරන් යනවා. අර ගිහින් ඒගොල්ලන් ඉතින් එයාගොල්ලන්ගේ කැමැත්ත විනෝදාංශය. ඒ වගේ මනුස්සයෙක් ඉතින් පිටින් හරි කරුණාවක බොහෝම යහපත් දැහැමි කලාත්මක මනුස්සයෙක්. ඒ කලාත්මක බවත් එක්ක ඒ දැහැමිකමත් එක්ක මේ මනුස්සය දැඩිසේ ඒවට ආසත්ත වෙනවා මනසින්. මලාට පස්සේ මොකද වෙන්නේ? ඒ කාමරේට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඒ කාමරේ තියෙන බඩුවක් මුට්ටුවක් හොල්ලන්න දෙන්නේ නැහැ. ඒවා වෙනස් කරන්න දෙන්නේ. මේවා මගේ, මේක මගේ කාමරේ, මේවා මගේ බඩු. මම බොහොම මහන්සි වෙලා ගෙනාපු ඒවා. මේවා මං හැමදාම බලාගෙන ඉන්න තමයි ගෙනාවේ. දැඩි ආසත්ත බව. දවසක් මම කිව්වහම ඕගොල්ලෝ වැඩියෙන්ම ආස කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕක දීලා දාන්න කාට හරි අතහැරලා දාන්න කියලා එක අම්ම කෙනෙක් කාසියක් අරන් ආවා. ඔන්න ඔය වගේම කාසියක්, ඇන්ටික් කාසියක්. මං අහුවා මොකද කියලා. මේක හාමුදුරු කිව්වනේ දීලා දාන්න කියලා දෙඩක් ආස කරන දෙයක් තියෙනවා නම්. මං අහුවා මේ කාසියට. මොකද මේක ඉතින් වටින එකක් නෙමෙයි. වටිනකන්න නෙමෙයි ඒ වුණාට මගේ පුරුද්දක් හැටියට ඕක දවසට දෙතුන් සැරයක් අරගෙන මම පෙරලලා බලනවලු. එනිකන් කාසිය. ඉතින් මමම කල්පනා කළා ඇයි මම මේ කාසියට මෙච්චර කැමති කියලා. ඉතින් අර කැමති දේ අත්හරින්න කිව්ව නිසා කල්පනා කළා අර කාසිය ගෙනල්ල දුන්නු. මන් දන්නේ මම ඒක කොහේ හරි විසි කරලා දාන්න ඇදි කොහෙද දන්නේ නැහැ. තව අම්ම කෙනෙක්ින් ඇහුවාම ඔබ වැඩියෙන් මාස කරන දෙයක් තියෙනවා නම් අත්හරින්න කියලා කිව්වහම ඒ අම්ම කියනවා මං ජීවිතේ වැඩියෙන් මාස කරන්න මොකටද? දැන් බඳලත් 50 ගානක් වෙනවලු. මංගල සාරියට. මොකද කියලා ඇහුවම ඕක ඉතින් කබඩ් එක ඇරලා පොඩ්ඩක් බලලා මෙහෙම අතින් අත ගහලා තියෙනවලු. පොඩි දෙයක්. විකුණන්නේ මිල කරන්නේ අය අඳින්නත් බෑ. ඒක දැන් දිරලානේ අවුරුදු 50ක් විතර යනකොට ඒක දිරනවා. අඳින්නේ නමුත් ඒක තමයි මානසික බැඳීම කියන්නේ. ඒක අගයක් තියෙන්න ඕනේ. පුජ්‍යල මානසික අගයක් තිබුණාම ඇති. දෙයකට බැඳෙන්න මේ ලෞකික වශයෙන් භෞතික වශයෙන් අගයක් තියෙන්න ඕනේ නෑ. යාර හිතුවොත් ඒක යාට බැඳීම ඒක තමයි අගේ කියලා කල්පනා කළා. අරකට බැඳිලා ඉන්නවා. ඒකත් කිව්වාම ඕකත් කඩලා අර ජනවලෙදි හදන්න දෙන්න කිව්වාම ඒකත් ඒ විදිහට කොහොම හරි අත්හැරලා දාලා මනසට ඉදහස් කරගත්තා. ඒ නිසා අපේ මේ යටි සිත තමයි හරි වැදගත් නේද? දැන් සමහර අපේ අය ඉන්නවා, අපේ හාමුදුරුවරුත් ඉන්නවා, අපේ ගිහි පින්වතුන්ත් ඉන්නවා, පිටින් ගත්තාම තෙලින්ම බෝගස්. ඒ කියන්නේ ඒ තරම් හොඳයි, ඒ තරම් යහපත්, ඒ තරම් දැහැමි. ඇතුලෙන් ගත්තාම ගිනි පොකුරු, ගිනි වලවල්, ගිනි කඳු වැඩ. අර නේද බොක්කේ දඩමස් හක්කේ බුදුරස් කියන වගේ තමයි. ඒ වගේ සමහර අය ඉන්න පිටින් නිකන් සරයි වගේ. ඒ කියන්නේ සර්පයා ලොකුවට පේනවා ගැරන්ටි වගේ. ටිකක් ලොකුවට සරට පේන්නට විස නෑ. සමහර සර්පයෝ ඉන්න හරි පොඩි. ඒ වරහට අර ගැරන්ටි වගේ නෙමෙයි, ওই පොඩි මා පිල්ල පොළොන් තෙලිසු වගේ කෑවාමනේ හරි සර. එතකොට ප්‍රමාණෙන් කියන්න බෑ. කොච්චි කරල කොහමද නේද? ඈ මාළු මිරිස් වගේද නේ? එතකොට ලොකුවට මිරිස් වගේ පේන එකද අපි අය සලකන්න? අන්න එතනින් ගණනය කරන්න ඕන. ඒකේ තියෙන මතු පිටින් පේන ස්වභාවය නෙවෙයි, නොපෙනෙන සැර. නොපෙනෙන සැර. නොපෙනෙන සැර. හරි බරපතල සැරයි. අපි අර වියට්නාමයට වැඩම කරපු වෙලාවේ ඒත් ලොකු මිරිස් කරලා මෙහෙම කෑලි කෑලි වලට කපලා මේසෙන් තිබුණා. ඉතින් මේක මාළු මිරිස් වගේ රහට ඇති කියලා මම දෙකක් විතර කන්න කල්පනා කරලා අතට ගත්තාම අර ළඟ ඉන්න වහන්සේක් කිව්වා පපපප හඳුරු කණ්ඩිපා කණ්ඩිපා කිව්වා. මම අහුව මොකද කියලා. ඕක හරි සැරයි කිව්වා. මට ඉතින් කාලෙ බැල එකම එක පොඩි කෑල්ලක් කෑවේ ඒකෙන් ඉහ මොළ ඔක්කොම දාගෙන ගියා. අර නිකම්වත් අර දෙක තුනක් එකට කටේ දාලා කෑව නම් එහෙම ඉස්පිරි දාලා යන්න වෙනවා. ඒකයි සිද්ධිය. ලංකාවෙත් ඇවිල්ලා සුදු මහත්තුරු කරන කට සම්බෝල සල්ලියක් බෙදුවහම මෙන්න ඉතින් මේක ටේස්ට් එක වෙන්නේ නැති කියලා මේක ඉස්සල්ලාම කන කට සම්බෝල පුළිය. කාලේ ඊට පස්සේ දුවනවා හැමදැනම. ඉතින් ඒ වාගේ සැර ඒක නිසා වැදගත් වෙන්නේ මේකේ තියෙන සැර. ඔබ ළඟ තියෙන සැර බව. දැන් ඔය නිවන් ධර්මය ඇති කරගත්තට පස්සේ යාළඟ ඇති වෙනෝනේ නේද අධ්‍යාත්මික මෘදු අනතිමානී කියන ගුණයක් තියෙනවා. දැන් සමහර අය ඉන්න පිටින් අතහැරියා වගේ පේනවා. නමුත් ඇතුලෙන් තදබල ලෙස අල්ලගත්ත අය ඉන්නවා. සමහර අය පිටින් අල්ලගත්තා වගේ පේනවා. මොකද හොඳින් පිරිසිදු කරගෙන පවත් කරගෙන කල්මනාකරණය කරගෙන ඉන්න නිසා එතකොට පිටින් පේනවා අල්ලගත්තා වගේ කියලා. මුත් එහෙම ඇතුලෙන් අත්හැරලා දාලා ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා කෙනෙකුට බාහිර ස්වභාවයෙන් බාරිස බාහිර අර පරිපජ්ජසියෙන් හැසිරෙන ස්වභාවයෙන් අඳින පළඳින ස්වභාවයෙන් කියන්න බෑ. මේක මෙහෙමයි කියලා අභ්‍යන්තරං ගහන අභ්‍යන්තරව ග්‍රහණය වෙච්ච දේ තමයි අභ්‍යන්තරිකව තියෙන සිද්ධාන්තය තමයි වැදගත්. එසා ඔබේ අතුලාන්තයයි වැදගත්. ඔබ නිවැරදි කරගත යුත්තේ මනස විවෘත කරන්න ඕන. තමන්ගේ ඇතුළාන්තයේ තමන් දකින්න නම් තමන්ගේ මනස තමන් විවෘත කරන්න ඕන. විවෘත කළාම හරියට පින්නතුනේ අර සරව ගෙඩියක් පෑදුවා වගේ තමයි. ඔක්කොම තියෙන ටික එළියට එනවා. කරන්න දෙයක් නැහැ. තමන් ඒදී නැවැන්දි කරගන්න ඕන, හිස් කරගන්න ඕන. එතකොට තමයි තමන්ට සහනය තියෙන්නේ. සරව ටික ඇතුලේ තියෙනකම්ම යාට පීඩාව. කෙලෙස් තියෙනකම්ම සිතෙහි පීඩාව. සරව තියෙනකම්ම තුවාලයක ඒක සුව වෙන්නේ ඒක පීඩාව. ඒ වගේම කෙලෙස් තියෙනකම්ම එකත් පීඩාව. සරව වාගේ තමයි කෙලෙස්. කෙලෙස් කියන්නේ මොනවද? ආසාවල් වලට විතරක් කියන එකක් නෙමෙයි ගැටීම් වලටත් කෙලස් කියලා කියන්නේ. මොනම හරි දෘෂ්ටි වල ආසත්ත භාවයකින් ලෝකයට මමත්වයකින් ඇලිලා ඉන්නවනම් ඒක කෙලස් බවට පත් වෙනවා. ඩම්පින්ග්කම් කරන එක වුණත් කෙලස් වෙන්න පුළුවන්. පන්සල් ගාන්ටාර කුළුන් හදන එක වුණත් කෙලස් වෙන්න පුළුවන්. කෙලස් වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ගේදොර හදනවා ඒක අල්ල ගන්නවා. එතකොට ඒක කෙලස් වෙනවා. එතන උපදිනවා. ඊළඟට තමන් ඔය ගාන්ටාර කුළුන් අරව මේව හදනවා. ඒව අල්ලගෙන ඊට පස්සේ එතන කෙලස් වෙනවා. ඒකත් කෙලස් බවට පත් වෙනවා. ඉතින් මේවා අත්හැරීමෙන් කරන අය ඉන්නවා. දැන් ඒ කාලේ බලන්න නේද අනේ පිටිසිටුතුමා අවබෝධයෙන් අත්හැරීමක් කළේ. දැන් මෙහිට අපේන පින්නතුණු ලොකු අත්හැරීමකින් කරන පින්කම කරන දේ කරන්නේ. අර පන්සල් වල වගේ කාලකෝටි නැහැ. සමහර ආයතන වල මහා අමුදු தত্ত্ব තියෙන්නේ. ඒ தত্ত্ব එකක්වත් අපි මෙහි නැහැ. මවාගත්ත එහෙම ස්වභාවයක් නැහැ. සජීවීව විවෘතව කවුරුත් කටයුතු කරනවා. බාහිර සිතෙන් ඉවසන්න විඳ දරා ගන්න එහෙම එකක් කරන්න ඕනේ. කිසි දෙයක් ඉවසන්න එපා. පොඩි ළමෙක් වගේ දැනෙන දේ කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉවසුවොත් තමයි වැරද්ද. ඉවසුවොත් ඒක මනසේවලිම රැඳෙනවනේ. අර ඒක මහත්මයෙක් හිටියා බොහොම ලස්සනයි. අපි ඒක තනකට ගියා රෝහලකට ලෙඩෙක් බලන්න. ඒ ඉස්සරහ හරිම දුර්ගන්ධයක් හමනවා. එයා කිව්වා මේ මේ මේන ගඳ එච්චර හරිනෑ. මොකද? කෙලින්ම එතන ඉස්සරහට ගියපු ගමන් ඒගොල්ලන්ට කියනවා. අපි නම් ඕක ගණන් ගන්න ඕනේ අපි යන්න. ඈ කොහොමද හරි ගඳයි මෙතන හරි හොඳ නැහැ. ඒක තමයි. වැදගත්. එතකොට හිතේ මිටි කර ගන්න ඕනේ ඒක රචින්නයක් වගේ කුපුරලා යන්නේ නැහැ. එවලි එවලි වේලුම් යනවා. ඒ නිසා ওই ඉවසන කට්ටිය තමයි භයානක. ඉවසගෙන ඉන්නව නේද? ඒගොල්ල මෙහෙම ඉවසගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කුපුරන. විපුරවා මහ විනාශය. කිසි දෙයක් ඉවසන්න එපා. මොනවද ඉවසන්න ඕන? කිසිම දෙයක් දරා ගන්න එපා කියන එක මේ කියන්නේ. කිසි දෙයක් දරා ගන්න එපා. ඉවසනවා කියන්නේ දරා ගන්නවා කියන එක නේ. ඉවසාගෙන ඉන්නවා, උසුලාගෙන ඉන්නවා කියන එක. මම ඒක දරාගෙන හිටියා කියන එක තමයි කියන්නේ ඉවසනවා කියන. කිසි දෙයක් දරා ගන්න එපා. දැන් මම මෙහෙම බන කියද්දි දැන් පින්නතුන්ට මොකෝවත් ඉති ඉවස දර ගන්න දෙයක් නැහැ නේ. සාධාරණ ලෙස, යුක්ති සහගත ලෙස, ධර්මානුකූල ලෙස, තර්කානුකූල ලෙස, විද්‍යානුකූල ලෙස ඔන්න කියන දේශනා කරනවා. ඒකට ඉවසන්න දෙයක් නැහැ. ඒක වැරදි අවබෝධයක් ඇති වෙනවා නම් වැරදි අවබෝධය ඇති වෙන විදිය, හරි අවබෝධයක් ඇති වෙනවා නම් හරි අවබෝධය ඇති වෙන විදිය. ඉවසන්න දෙයක් නැහැ. තිබුණොත් ඒක සාකච්ඡා කරලා निराකරණය කරගන්න පුළුවන්. කිසි දෙයක් ඉවසන්න අවශ්‍ය නැහැ. ඔව්. මමත්වය නැති කළාට පස්සේ මමත්වය ආයිත් එනවද? දැන් ඔය පහන් මේ තියෙන පහන් දැල්ලක් නිවල දානවා. නිවල දැම්මට පස්සේ පහන් දැල්ල ගිය දිහාවක් හොයන්න පුළුවන්ද? තියෙන දිහාවක් හොයන්න පුළුවන්ද? අන්න එතන තමයි යම් ගිය දිහාවක් තියනවද, ඒ පහන් දැල්ල තියෙන දිහාවක් තියනවද, අන්න එතන තමයි නිවන පවතින්නේ. නිවනට තමයි නිවන හැම පහන් දැල්ලක්ම යන්නේ. දැන් ඔබ සොයා ගන්න ඕන මේ පහන් දැල්ල කොහටද ගියේ කියලා. හැබැයි ඊට පස්සේ අපි ආයි නැවත අවශ්‍ය වුණාම ආයි නැවත අපි මේ පහනක් දැල්වනවා. එළුවම ආයි දැල්ලක් තියෙනවා. හැබැයි අර දැල්ල නෙමෙයි වෙන දැල්ලක් තියෙනවා. දැන් ගින්දර රස්නේ කියලා අපි අවබෝධයෙන් යම් දවසක දැනගත්තා. ආයි ටික දවසක් ගියාම ගින්දර හීතල වෙන්නේ නැති කියලා හිතුණද? ඒක අවබෝධයේ දිගටම තිබ්බනේ. ඔබට අනාගතේ හරි ගින්දර හීතලයි කියලා හිතෙයි කියලා විශ්වාසයක් තියෙනවද? නැහැ. ඒ වගේ තමයි ප්‍රත්‍යක්ෂව අවබෝධය වුණාට පස්සේ ආයි ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ අවබෝධයේ සීමයි. අනාගතයේ ඒ අවබෝධය වෙනස් වෙයි කියලා හිතෙන්නෙත් නෑ. වෙනස් වෙයි කියලා හිතෙන්නෙත් නෑ. වෙනස් වෙලා පවතින්නෙත් නෑ. වෙනස් වෙන්නෙත් නෑ. කියන්නේ මමත් මෙතන මමෙක් නැහැ කියන ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගත්තට පස්සේ, එහෙම නැත්නම් මමත්වය දුරු කරගත්තට පස්සේ ඔය හැම කෙනෙක්ගේම ඇඟ ඇතුලේ දිෂ්ටියක් වැඩ කරනවා. ওই දිෂ්ටිය එළියට යනකම් ගහන්න ඕන. තොලේ නටන්න ඕන. ලේසියෙන් යන්නේ. තද බල විදියට අරක් අරගෙන ඉන්නේ සාංසාරික දිට්ඨිය. මව් කුසේදී මව් මුසේ ඇති වෙන කලලයට වැහුනේ ඔය දිස්තිය. තේරුණා? ඉතින් එයාව පැනලා යන්නේ මෙතනින් අපි එයාට ආහාරය ලබා දෙන්නේ නැති වෙත් මට්ටමක් වෙනකොට. බලන් ඔය ලේනු සත්තුන්ට උනත් ආහාර දෙන්නේ නැති වෙනකොට ආයෙතෙන්ට එන්නේ. අපේ වැරදි දැක්ම නිසා මම මගේ ආත්මය කොට සලගත්ත නිසා, මමෙක් නෑ කියන දර්ශනයට නොපැමිණිච්ච නිසා දිගින් දිගටම අර මමත්වයේ දෘෂ්ටි මනෝ සංචේතන ආහාර ලැබමින් පෝෂණය ලැබමින් ජීවත් වෙනවා. ඉතින් අපි මේ ආහාර නොදීම තමයි කරන්නේ. මෙහෙදී අපි කරන්නේ දෘෂ්ටිගත කරන්නේ, හැම දෘෂ්ටියෙන්ම නිදහස් කරනවා. මොකද කරන්නේ? හැම දෘෂ්ටියෙන්ම නිදහස් කරනවා. ඔබත් හැම දෘෂ්ටියෙම නිදහස් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අර දෘෂ්ටි ආහාර කරගෙන මනෝ සංචේතන කියන්නේ දෘෂ්ටියස්. චේතනාව කියන්නේ දෘෂ්ටිය. ඒ චේතනා ආහාරය කරගෙන අර ජීවත් වෙන මනසට මමත්වයට පවතින බැරුව යනවා. එයා බඩිකින්නේ මැරෙනවා. මරණා නේ මෙතන ඉඳලා ඉඳලා පලා යනව. අවසාන දෘෂ්ටියත් අපි මම මගේ කියන ස්වභාවයෙන් අත්හැරියාම, කියන්නේ යංගිසි දෘෂ්ටියක් මගේ කියලා ගත්තාම ඒක පෝෂණය කරනවනේ. ඒකනේ ස්වභාවය නේද? ඒකයි ස්වභාවය. එකට මගේ නෙමෙයි කියලා ගත්ත තැන ඒක නරතු කිරීමක් කරන්නේ නැහැ. වැරදි අවබෝධයකින් ගත්තාම ඒක එහෙම කෙරෙනවා. දැන් මේ ළඟකම සිද්ධයක් වුණා. බාසුන්නහේ අර ඊට මෙහා පැත්තේ තියෙන ඉඩමේ අර ගයක් වෙන්නලා ඒකට මෙහා පැත්තේ තියෙන ඉඩමේ ගේ හදන්න කියලා කිව්වා. බාසුන්න හැට පෙන්නලා ඔක්කොම කරලා ගියා. බස්සේ බලනකොට එතන ඉඩම් ගෑලි දෙකක් තිබිලා තියෙනවා. නමුත් වැට ගැලවිලා බාසුන්න හිතුවා මේක ඉඩම් ගෑල්ල වෙන්නේ නැති, මාත්‍යාගේ වෙන්නේ නැති දෙකම කියලා. දෙකම අල්ලලා හැදුවා ඉඩම. හැදුවා මොකද වෙලා තියෙන්නේ? මේ වෙන කෙනෙක්ගේ ඉඩමක ගියේ හදලා. කාලයක් යනකොට තමයි තේරෙන්නේ මෙතන ඉඩම් කැල්ල දෙකක් තිබිලා තියෙනවා. මෙතන මේ දෙකේම අහුවෙන ගේ හදලා තියෙනවා. එතකොට වැරදි අවබෝධයෙන් මගේ කියලා ගත්ත තැන ගොඩ නගනවා. හැබැයි අවබෝධය එනකොට මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකයි සෝමහර. බයක් නැහැනේ. දැන් අර එක ගමේ උදේ පාන්දර කාටද එළුවේ දෙන්න ඕනේ කියලා හිතලා ඕනේ කියලා උදේ පාන්දරින් රැයින්ම ගිහිල්ලා ඉවරලා ගැට ගහලා ආවලු කණු එළුවේ. උදේ ගිහිල්ලා බලනකොට ගැට ගහලා ඇවිල්ලා තියෙන්නේ එළුවෙක් නෙමෙලු, එළුව කන්නාපු කොටි ගැට ගහලා ඇවිල්ලා ගහේ. ඒ අවබෝධයේ පහළ වෙනකන් එයාට ඒක ගැන බයක් ඇති වුණේ නැහැ. දැන් රාත්‍රී කිසි ගානක් නැතුව අල්ලල ගහින් බදලාව කොටියා. හැබැයි මේ දැන් බදපු කොටිය ළඟට යන්නේ. මේ ඔක්කොම තියෙන මනසේ. දැන් රාත්‍රී බය වුණේ නැහැ. දැන් දැක්කම බයයි. ඒකයි කියන්නේ මනෝමය. මනෝමය. කෙසොම මේ මනෝමය කියන ස්වභාවයෙන් තමයි නිදහස් වෙන්නේ. මෙතන මමෙක් ඉන්නවා, මෙතන මමෙක් නැහැ කියලා මේ දාගෙන ඉන්නේ මනෝමය. සෑම චේතනාවක්ම පහළ කරන්නේ අර මනෝමය ස්වභාවය. මනෝමය ස්වභාවය. සෑම චේතනාවක්ම පහළ කරන්නේ මනෝමය. චේතනාව කියලා කියන්නේ දෘෂ්ටිය. තමන්ගේ ක්‍රියාව ධර්මානුකූලදයි බලන්න. ධර්මානුකූල නොවු සෑම දෙයක්ම අත්හරින්න. මනසින් නුවණින් අත්හැරීම යනු එය සමග ඇලීම හෝ ගැටීම කියනක පවත්වන්න නැතුව එය මුදාහැරීම, අතහැර දැමීම, තමන්ට ඇතිවෙච්ච මානසික සුවතාවය විඳිමින් ඉන්නේ නැතිව තව තමත් තමන් තුළ ඇති අඩුපාඩු කුමක්දැයි තමා දෙස හැරමින් බලන්න. නිතරම සොය සොයා දෘෂ්ටි ඉවත් කර දමන්න, අතහැර දමන්න. ඔළුවේ කසන උකුණෝ වාගේ නොපෙනුනත් කසන තැන හොයලා ඒ උකුණ හොයාගෙන අරන්දා. ඒ වගේ තමන්ගේ රිදුම් දෙන තැන තමන් සොයලා ඒක ඉවත් කරන්න ඕන, ඒක අතහැර දමන්න ඕන. මම බණ අසනවා, සද්ධර්මය අසනවා, මම විමසනවා, සිතනවා, මම භාවනා කරනවා. ඔබේ ජීවිතේ මම නැත්තේ කොතනද? ඔබේ ජීවිතේ මම නැත්තේ කොතනද? එතන තමයි සහනය සැනසෙල්ල තියෙන්නේ. මම අහන තැන ගැටලු. ඇයි තමන්ගේ සංකල්පයට වඩා විරුද්ධ දෙයක් වෙනස් දෙයක් තමන්ට තේරෙනකොට එතන ගැටීම. මම භාවනා කරන තැන මම විසින් ඒක කරන්න ඕන. මහන්සිය කැපවීම. මම භාවනා කරනවා. මම අවබෝධ කරනවා. මම අවබෝධ කරනවා නෙමෙයි මමත්වය අවබෝධ කරනවා. ඒක තමයි වැදගත් කාරණේ. මම අවබෝධ කරගන්න එක නෙමෙයි මමත්වය අවබෝධ කරන එක. මේ ඉන්ද්‍රිය විවේකයේ ලබා දීම, ඉන්ද්‍රිය විශේෂ ඉක්මවල කාලය අතහැරන කාලයේ ඉක්මවල ලෝකය, සමස්ත ලෝකය දුක් විඳින, සැප විඳින, සියලු වේදනා විඳින ලෝකය අතහැරන ලොවෙන් එතරව බලනවා කිව්වත් වැරදි, නොබලනවා කිව්වත් වැරදි, අවබෝධ කරගන්නවා කිව්වත් වැරදි, ප්‍රත්‍යක්ෂ කරගන්නවා කිව්වත් වැරදි. මොකද ලෝකෝත්තර තත්වයට මේ වචන එකක්වත් යන්නේ නැහැ. ඒක ඉතින් අර හඳට ගල් ගහනවා වගේ වැඩක් තමයි. හඳට ගල් ගැහුවාම මග වැටෙනවනේ. නේ ඉරට ගල් ගැහුවාම මග වැටෙනවා. එච්චර යන්නේ නැහැ. සවිය නැහැ, එච්චර හයිය නැහැ. මේ කිසිම වචනයක් නිවන් පුරේ කරා යමන් කරන්න බලයක් නැහැ. නිවන කියන වචනේවත් නිවන කියවෙන්නේ නැහැ. එනිසා ඔබ විශේෂයෙන් අවබෝධ කරගත යුතුයි. ඒ නිසා තමයි මේ ධර්මයේ තේරුම් ගන්න විශිෂ්ටය. විශිෂ්ට කැපවීමක් ඇතියි. ප්‍රමාණ කැපවීමක් තියෙන කෙනෙක්. විශිෂ්ටය අවබෝධ කරගන්න වැරෙන්න වෙන කිසි කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. එනිසා ඔබ මේ විශිෂ්ටයෙක් වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. විශ්වවිද්‍යාල උපාධියකට මහන්සි වුණාට වැඩිය මහන්සි වෙන්න. චිර කාලයක් තමන් තුළ වැඩෙන ඒ අධ්‍යාත්මික බලය අඩු වෙන්න දෙන්නේ නැතුව දිගින් දිගට මේ ආරක්ෂා කරගන්න. අවසානයක් දකින තුරුම වීරය කරන්න. අදිෂ්ඨානය ඇති කරගන්න. තමන්ට දුක් ගෙන දෙන සියලු පසුබිම් සම්පූර්ණයෙන් නැති කර දමලා මම දුකෙන් නිදහස් වෙනවායි කියන. මෙතෙක් කාලයක් ඔබ තව කෙනෙක් එක්ක සටන් කළාට මේ දැන් සටන් කරන්නේ ඔබ සමගම. කැමති වෙන්නේ අවිද්‍යාව නැමැති පාර්ශවයත් එක්ක විද්‍යාව සටන් කරනවා. මමත්වය නැමැති පාර්ශවයත් එක්ක මමත්වයෙන් තොර වූ ධර්මයන් සමග සටන් කරනවා. සටන නතර වෙන්නේ සත්‍යයේ පුජ්‍යලේ ආත්මය දෘෂ්ටිය ස්ත්‍රිය පුරුෂී ආගම ජාතිය වර්ගය කුලය ගෝත්‍රය මොකක්වත් නැති තැන ඒක තමයි එයාගේ ගෝත්‍රය සහ ආගම. ඊළඟට නිවන හිස් නෑ, නිවන ශූන්‍ය නෑ, මුකුත් නැහැ කියලා නිවනට කියන්න බෑ. තියෙනවා කියලා කියන්නත් බෑ. ඒ වචන ඉක්මවල වචනෙන් එහා ඇති ධර්මයේ සෝයන්න ඕන ඔබ නොවනි. සමහර අයගේ හිතවල මේ මමත්වය අවසාන හරියේ දේවල් කටු ඇනිලා වගේ ඔය තදින් තියෙන මස් වලට අල්ලනෝනේ. සමහර කටු පරණ වුණාම, ඇනිච්ච කටු පරණ වුණාම මස් වලට අල්ලනෝ. ඊට පස්සේ ගලවන්න හරි අමාරුයි. ඒ වගේ සමහර අයගේ මමත්වයත් ඒව ආසත්ත බැඳීමකටපත් වෙනවා. පත් වුණාම හරියට ලොකු විදර්ශනා ඥානයක් බලයක් යොදලා රත් කරලා එක ගලවනව ඇරෙන්න ලෙහෙසියෙන් ගලවෙන්නේ. ධර්මය වෙනුවෙන් මැරෙන්න කැමති කෙනෙකුට තමයි ධර්මය දකින්න පුළුවන්. يعني කායිකව මැරෙන්න ඕනේ, මානසික වේ ශක්තිය තියෙන්න ඕනේ. මට මරණය හොඳයි ධර්මේ නැත්තන් කියලා උත්සාහ කරන තැනක තමයි යාට ඒ ධර්මය ලැබෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝත් එහෙම නෙනේ, මට මරණය හොඳයි ධර්මේ නැත්තන් කියලා තමයි වාඩි වුණේ. ඒ නිසා තමයි ධර්මේ නැක්කේ. ඉතින් ඔබත් උත්සාහ කරන්න, අවබෝධ කරගන්න, මහන්සි වෙන, පුළුවන් තරම් ධර්මය අහන්න, ඒකමයේ නිරෝල් කරගන්න. බොහෝම ඉක්මනින් ඔබ හැමදෙනාටම මේ ධර්ම අවබෝධය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා.